අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ අනුපුබ්බේන මේ දාවී තෝකතෝ කං කනේ කනේ කමාරෝ රජත සේව නිද්‍රමේ මල මත්සනෝති. සදහැවතුනි, මේ සමාජය තුළ දෙහෙන් පවතින උද්‍යෝගයක් තමයි රැල්ලක් කවි අන්න යනාසට යමින් කිසිදු ඉවක් බවකින් තොරව භාවනා කරන්න උත්සාහ කරමි. ලෝකේ භාවනා තිබුණා බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙරත්. නමුත් ඒ වස්සයල්ල දුක් නැසන භාවනා වුණේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණය සිදු වෙන භාවනා වුණේ නැහැ. යටපත් කරන, ඈත් කරන භාවනාව නම. ඒ ලැබිය යුතු මූලික අවබෝධය උපදේශයේ නොලබා කරක් යාමකම. බුදුපියාණන් වහන්සේට පෙරදා නොතිබූ ඇසක් පහළ වී මිනිසා මුලා විනාකාරයේ වටහා ගන්නට ලැබී මුලාවේ මූලිය දැනගන්නට ලැබී ඒ මුලාවේ නිදන ආකාරය උන්වහන්සේ පුරා 45 වසක් ගමෙන් ගමට යමින් පැහැදිලි කළා. මේ ධර්ම දේශනා කරනවා කියන්නේ එකක්, භාවනා කරනවා කියන්නේ එකක් කියලා හිතන තාක්කල් මේක සිදුවෙන්නේ මේ දෙක දෙකක් නෙවෙයි එකක්. ධර්ම දේශනා කිරීමෙන් උන්වහන්සේ පැහැදිලි කරන්නේ භාවනා කරන ආකාරය. භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ ඇයි කියන එක ඉන් අවබෝධ කරලා දෙනවා. එනිසා බණ ඇසීමකින් තොරව ඊට අවතීන වෙන්න පුළුවන් කියලා මා විශ්වාස කරන්නේ. බණ අසනවායි කියලා කියන්නේ ජාතක කතාවක්, චරිත කතාවක් සවන් දෙනවට නෙවෙයි. සංසාර ගමනේදී තමා දුකටපත් වන්නේ කුණම් කුමන වරදක් කරන නිසාද? කුමන වරදකට හසු වෙන නිසාද? මේ වරදට හසු නොවී සිටින්න පුළුවන්. මේ වරදින් නිදෙන්නට පුළුවන්. එනමේ කාරණාව වැටහෙන්න වෙනවා. නොදැන අප විසින් සිදු කරන ප්‍රමාදයක් නිසා අපට නොසිතූ මහ විශාල දුක්ඛ සම්පදයකට මුහුණ දෙන්න සිදු වෙනවා. නොදැන අප විසින් කරන වරදක්. දැනගත්තොත් අපට මේ වරද නොකිරීමෙන් ඉන්න පුළුවන්, නිදෙන්න පුළුවන්. උන වරදෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු තේරුම් ගැනීම තමයි බුදුදහමේ සාරය වෙන කෙනෙකුගේ කැමැත්ත විය යුත්තේ. ඒ කරුණු පැහැදිලි කිරීම තමයි දේශකින් වහන්සේ කෙනෙකුගේ දේශනාව විය යුත්තේ. දැන් ඔය ධම්මකථික කියලා සූත්‍ර කීපයක් තියෙනවා ත්‍රිපිටකය තුළ. අපි ඒකත් පැහැදිලි කරේ නැහැ. ඒ ධම්ම කථිකයෙන් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ඒ පිළිබඳව ඒ දේශනාවල අඩංගු කරලා තිබෙනවා. දරුවන් නලවන්නාසේ කෙනෙක් කතාවකාලිකව සැනසීමට කරුණු කීම නොව මේ දුකත් හේතුවත් නැතිව තනක් මාර්ගයක් කියන මේ කාරණා වටහාගෙන අන් අයට ඒවා වටහා දීම සඳහා කරුණු පැහැදිලි කිරීමමයි සම්ම කතිකත්වය කියලා එක තැනක පැහැදිලි කරලා තියෙන්නේ. තවත් තැන්වල වෙනත් අර්ථයක් තිබෙනවා අපි ඒවා වෙනත් දවසක කතා කරමු. ඔබ දන්නවද අපේ බෞද්ධයින්ට තිබෙනවා ඉතා වටිනා ග්‍රන්ථයක් ධම්මපදයේ කියලා. තථාහාරසේ විතරක් ඇතුළත් මේක බෞද්ධයාගේ අත්පොත වශයෙන් සම්මාන ලබා තිබෙනවා ජනතාවට. මේ අත්පොතේ බුදුපියාණන් වහන්සේ දේශනා කර තියෙන ගාථා පාඨයන් වලට අදාළ අතීත කතා තියෙනවා. ඒ වගේම ඒවායේ පුදුම විදිහේ සරල ගැඹුරු අර්ථයන් ඒ තැනට අදාළ විදිහට කරුණු පැහැදිලි කිරීමක් තමයි බුදුපියාණන් වහන්සේ ඒ ගාථා මගින් කරලා තියෙන්නේ. යම් සිදුවීමක් සිදු වුනහම ඊට අදාළ කරුණක් පැහැදිලි කරනවා. ඒ වගේ සැබෑ භාවනාව යන කුමක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන් ගාථාවක් තමයි මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා පාඨයේ වශයෙන් තිබුණේ. මෙහි නිදානේ විස්තර කරන්න අපේ ධර්ම දේශනාවලදී හිතක් හිතින් කියන්නේ ඒ කතාව කියලා බණ ඉවර කරන එක නෙවෙයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒ ගාථාවෙන් කියන කාරණාව විදිහට කරන්නේ. සාරාංශ වශයෙන් කියනවා නම් එක්තරා බ්‍රාහ්මණෙක් වෙනක් විසුණු වහන්සේලා පිරිසුදා වඩින්න සිවුරු පොරවනවා දැක්කම සිවුරු වල පස් ගෑවෙනවා දැකලා තියෙනවා. පස්නේ වතුර ගෑවෙනවා. උරු මොකද කරලා තියෙන්නේ? එතන උදුළු ගාලා සුද්ධ කරනවා. ඊළඟට උකු දක්ෂිනා එතන පස් ගෑවෙනවා සිවුරු. උරු මොකද කරලා තියෙන්නේ? වැලි දාලා තියෙනවා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? පිරිසුදා වඩින්න ආවාසයෙන් පිළියට ඇවිදින් සිවුරු පොරවන තැන වෙනත් ආවාසයක් වගේ නැත්නම් සිවුරු පොරවන්න ගුහයක් හදලා පූජා කරලා තියෙනවා. මොකද මේක කලේ ටිකින් ටික අඩුපාඩු දැකලා. ඉස්සෙල්ලා දැක්කේ මොකද්ද? සිවුරු වල වතුර ගෑවෙනවා. දැන් ටිකින් ටික අඩුපාඩු දැක අඩුපාඩු සම්පූර්ණ කිරීම තේමා කොටගත් ගාථාවක් තමයි මේ බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ අනුපුබ්බේන මේ දාවි කියන ගාථාවේ. මේ දාවි කියන්නේ ඥානවන්ත. අනුපුබ්බේන කියන්නේ ක්‍රමක්‍රමයෙන් කියන එක. අනුපූර්ව කියලා කියනවා. පුංචි තැන සිට ගැඹුරු තැනට. තෝකතෝ කම් කනේ කනේ. තෝකතෝ කම් කියන වචනේ පෙන්වන ටිකින් ටික එකපාරක් නෙවෙයි. ඒ වගේම ඉඳලද මොහොතක ක්ෂණයක් ක්ෂණයක් පාසා. මේවායි හරි ගැඹුරු අර්ථ තියෙනවා. එයින් අපට දිනනවා මේ කළ යුතු දෙයක් නැත්තම් ඉඳලද විතක ක්ෂණයක් ක්ෂණයක් පාසා කරන්න ඕනේ. ඊළඟට උපමාවක් තියෙනවා. කම්මාරෝ රජතස්සේව. අන්න හොඳ තැනක්. සංකරුවා. සංකරුවා සං ආභරණ සමන්ත මත්ින් සං ආභරණයේ හෝ රිදී වල විශේෂණ මෙතන පෙන්නන්නේ. පිටින් දැන අපද්‍රව්‍ය තියෙනවා. පිටින් දැන අපද්‍රව්‍ය රිදී වල ටයිප් දෙයක් නෙමෙයි. නමුත් රිදී වල තමයි ගැලෙන්නේ. අපද්‍රව්‍යයක් එක්කලා පුළුවන් කමක් නැහැ. ආවරණ සාධන නැත්නම් උපකරණ සාධන. ඔය නිසා මේක අදාළ තැන සක් කරලා තලමින් මොන හරි ක්‍රමයකින් මේ අදාළ නැති කොටස ටික ටික දලවා හරිනවා. එකපාර නෙමෙයි. ටිකින් ටික ටිකින් ටික තමයි මේ මල දඳුන කොටස් අතහැරලා ඒක පිරිසිදු කරගන්න බලන්නේ. අත්තන මල නිද්දනේ. අන්න එයා වගේ. ඔබත් ඔබේ ළඟ තියෙන මල ටිකින් ටික සෙනයක් සෙනයක් පාසාම ඉවත් කරගන්න දුරු කරගන්න කියලා හිතනවා. දැන් ඔබට සංකරුවෙක් වෙන්න වෙනවා. එහෙමනම් සංකරුවාට විවිධ මල බඳුන ආකාරයේ වැටුණා වාගේ ඔබේ ජීවිතයේ මල බඳුන ආකාරය ඔබට වැටෙන්න වෙනවා. වැටුණාම එහෙනම් ඉන්හාට මල බඳින්න නැති වෙන්නටත් ඊළඟට මල දුරු කරගන්නත් පුළුවන් නේද? බලන්න බුදු පියාණන් වහන්සේගේ උපමාවල ස්වභාවය. එදා සමාජයේ කිසිවෙක් විදියෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න මත්තෙන් ඒ රිදී කොටස රිදී කොටසේ පිටින් බැඳුනා වූ නැත්නම් අමතරින් ආවා වූ මල ටික ඉවත් කරගන්න ක්‍රමයන් භාවිත කරලා තියෙනවා. මේක තමයි උන්වහන්සේගේ දැක්ම. මේක තමයි උන්වහන්සේ ඊට පස්සේ මිනිසාට කළ යුතු දේ වශයෙන් පැහැදිලි කරන්න යොදා ගන්නා උපමාව. අප හැමටත් එහෙනම් රන්කරුවාට රිදී මලදඳුනේ යම්සේද? ඒ වගේ අපේ සිතෙහි මේ මලදඳීමක් සිදු වෙලා තියෙනවා නම් දන්නකම නිසා ඒක සිදුුනේ කොහොමද කියන එක පිළිබඳ ඉගෙනගෙන ඉන්නවා. ඔතන ඉගෙනගත්තේ නැතුව භාවනා කරන්න ගියාම තමයි අතරමං වෙන්නේ සහය යන්නේ. මේකට පදනමක් තියෙනවා. මේකට මූලයක් තියෙනවා. මේ සිදුුන ආකාරයක් තියෙනවා. දැන් බලන්න අර පිටකේ එක දනක පැහැදිලි කරනවානේ. පබස්සර මිදං වික්ඛවේ චිත්තං. පබස්සර ඉදං වික්ඛවේ චිත්තං. මේ සිත මහණෙනි ස්වභාවයෙන්ම පිරිසුදු පබස්සර දෙයක්. ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපකිලිකාන්ති. බාහිර වශයෙන් එන්නා වූ උපක්ඛේසයන් නිසා තමයි මේ කෙලසීම නැත්තම් පිරිසිදුම තියලා තියෙන්නේ. එංගලන්න ඉතන සිත පැහැදිලි කරන ලබන ප්‍රබස්සරයි කියන වචنين අර රිදී වලට මේ මේ මෙතන උදාහරණෙ දිනා. ඒ වගේම රිදී වසා බැඳුනා වූ මල කොටස් රිදී වලට අයිති දෙයක් නෙමෙයි දැන් රිදී වල බැඳලා තියුණාට ඒක පිටස්තර ගියා. එහෙම බැඳෙන්න ඉඩ කර දෙන නිසා තමයි ඒක බැඳලා තියෙන්නේ. දැන් බැඳුන එක පිරිසිදු කරගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය එකපාරට කරන්නේ නැහැ. තෝක තෝකං ටිකින් ටික කනේ කනේ සනයක් සනයක් පාසා ඉදලද සනයක මට පෙනෙන්නේ මේ ගාථාව පුරා සංගවා තියෙන භාවනා කරන හැටි. ඒ නිසායි මම මේ ගාථාව විග්‍රහ කරන්න කල්පනා කරන්නේ. අපි අනුසුබ්බේන මේ දාවි කියන වචනේ අනුසුබ්බේන කියන වචනේ ඉස්සෙල්ලා මේ දාවි කියන කොටස හොයා ගන්න වෙනවා. නොනැත්තික් සංඥාවන් තස්ස අයන් දම්මෝ න අයන් දම්මෝ දුක්ඥස් මේ අයන් දම්මෝ කියලා කතා කරන්න මෙන්න මේ කොටස තමයි. ඔබ ඉස්සර වෙලා මේ කාරණාව තේරුම් ගන්න තරම් නොනැත්තික් වෙන්න වෙනවා. ඒ නොනැත්තට කොහොමද ජීවිතේ පේනවා ඇත්තේ? මා කියන උදාහරණ වගේම ඔබ ගන්න උදාහරණ අනුව හිතා බලන්න. ඔබේ ජීවිතයේ මුල් විය නැත්නම් ළමාවිය මතක නැතත් ඔබ දැන් අම්මා කෙනෙක් අතේ ඉන්න නැත්නම් නිදහසේ දුව පැනවිදින සුරකල් දරුවෙක් දිස් බලන්න. කොතරම් චිත්ත ආකර්ෂණීයද? චිත්ත ඇදිලා යනවා මේ පුංචි දරුවන්. මොකක්ද ආකර්ෂණ බලය? ඔවුන්ට අපිව ආකර්ෂණය කරගන්න කිසි ඕනකමක් නැහැ. නමුත් ආකර්ෂණය කුමක්ද? ඒ තමයි පිරිසිදුකේ තියෙන ආකර්ෂණය. පොන් මිලවට ආවා. පොන්ට සංසාරික ලෝභ දේශ මොහ මුලයන් තියෙන පුළුවෙනි. නමුත් මෙලවින් ගත්ත දේවල් තාම නැහැ. ගත්ත දේවල් නැති නිසා අපට වගේ අතලෝදහමක් නැහැ. අඬන්නයි, හිනාවෙන්නයි, සතුට වෙන්නයි, දුක් වෙන්නයි, හින්දා විඳින්න පුළුවන් සමය දෙකක් නැහැ උන්ට. ඒ නිසා කොහොම සුවසේ ඉන්නවා. පුංචි තරහක් ආවා. ඒක තත්පරයකින් දෙකකින් ආගියක් නැතුව නැතුව යනවා. පව් සැඟවීමක් සිදු වෙන්නේ නැහැ පුංචි තරුවේ මුස්ති. ඔබත් තේරුම් ගන්න ඔබටත් මෙදුම් තත්ත්වයක් තිබුණයි කියලා. ඒ දරුවෙකුගේ ආශ්‍රයෙන් තේරුම් ගන්න අපට අපි තමා කාලේ හිතා ගන්න බැහැ. ඉන්පසු මේ දරුවට සිදුවෙන දේ බලන්න. දරුවගේ මව්පියන් ගඩබ්බර අයන. දරුවගේ මව්පියන් පරුස වචන කතා කරන අයන. දරුවගේ පියා මත්යන් වී ඇවිදින් දරුවන්ට ආදරයක් නැතුව පහර දෙන අයන. මේ අවාසනාවන්ත ඉරණම් වලට අර මල්වැනි දරුවන් මුහුණ දෙනවනේ. ඇත්ත වටපිට පරිසරයේ තියෙනා වූ අනවශ්‍ය ආකාරයේ ශබ්ද බද්ද වලට අනවශ්‍ය දරුවන්ගේ මනසට නොගැලපෙන අන්නම් දර්ශන වලට එම් දරුවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙන්න මේ ළමා මනස පිළිබඳ අවබෝධයක් නැති සමාජයේ මේ දරුවන්ගේ හිතට බලින් පටවනු ලබනවා පරිහානී දොරටු විවෘත වීම. එදායින් පසු ඔවුන්ට අර මලක් මෙන් ලස්සන මුහුණ ඉදිරියට පවත්වාගෙන ඉන්න බැරි වෙනවා. අව්‍යාජ සිනාව තවත්වාගෙන ඉන්න බැරි වෙනවා. අන්නර අපි අර මුලින් ආසන්න වශයෙන් කියන්නේ ඒ ළමා මනසේ තමයි අර පබස්සර නිදන් ස්වභාවය සිට 100ක් නන්නේ කියන්නේ. ඒ තමයි මුලින් තිබුණ රීදී නැත්තම් පතරන්. කොහොමද ආගන්තුක යම් නම් දේවල් ඉන්නේ? බාහිර ලෝකෙට මුණ දෙන්න එනවා. කොහොමද අපි බාහිර ලෝකෙට මුණ දෙන්නේ? මුණ දෙන්නේ ඇස කන නාසය දිව කය කියනා වූ මේ ඉන්ද්‍රයන් පහෙන් අරමුණු ලබා ගැනීම. අපිට මේ පහ දීලා තියෙන්නේ ඇස් දෙක පියාණ ඉන්න කන් දෙක හදමින් ඉන්න හිම නෙමෙයි. මේ පහ දීලා තියෙන්නේ අපට ලෝකයක් එක්කලා සම්බන්ධතා පවත්වාගෙන නිරවුල් ජීවිතයක් ගත කරන්න. වැරදි ආකාරය පරිහරණය කරන්න නෙමෙයි. නමුත් අපිට මේ පහ පරිහරණය කරන ආකාරය පිළිබඳව විවිධ අවබෝධයක් නැහැ. අන්න එතනයි මේ වර්ග සිදු වෙන්නේ. බුදු පියාණන් වහන්සේ නම් ඔක පැහැදිලි කරලා තිබෙනවා. සරිතාමුදුරණිය පැහැදිලි කරලා තිබෙනවා. ඒක අපට අහන්න හම් වෙන්නේ බොහෝ කාලයකට පස්සේ. ඒ බොහෝ කාලයකට පස්සේ අහන්න හම් වෙන්නේ එකිනෙකට වෙනස් අරමුණු බොදුරු කොට ගත්තා වූ එකිනෙකට වෙනස් අරමුණු විශේෂකට ගත්තා වූ ඉන්ද්‍රයන් පහක් මනුස්සයෙන්ට තිබෙනවා. ඒ ඉන්ද්‍රිය පහට සිත පිහිටනවා. සිත අරමුණු සසය අනුභව කරනවා. එතකොට අස්සකරණාසය විදියටයි පහක් සිත හයක් කියලා හයදරම් ගැන කතා කළාට හයදරෙන් ගන්නා වූ අරමුණු වලින් පිනවීම කරන්නේ සිතයි කියන එක. එතකොට ඒක එක තැනකට එකතු වෙන දෙයක්. මහා මාර්ග හතර පහ පැත්තකින් එනවා තියෙනවා ඒක හන්දියකට එකතු වෙන තැන් තියෙන්නේ අන්න ඒ වගේ මේ දොරවල් පහෙන් අරමුණු ගත්තත් අන්තිමට සිතට එකතු වෙනවා. දොරන් පහෙන්ම ගැනීම තුළ සිතයි අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. අපිටම කොහොමද ස්තියන්නේ? එන අපි මම හිතන්නේ ඔබට අලුතින් මොන ගහනවා ඇඳුමක්. පිරිසිදුයි. මේ ඇඳුමම නේද පාවිච්චි කිරීම තුළ අපිරිසිදු වෙන්නේ. ඇඳුම වෙනයි කුණු වෙනයි නේද? ඒ නිසා නේද ඔබට ඇඳුම ඉතුරු කරගෙන කුණු අයින් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. මෙන්න මේ වගේ මේ දෙක අතර පරතරයක් තියෙනවායි කියලා ඉගෙන ගන්න. කුණු කියන්නේ සිතමයි සිත කියන්නේ කුණුමයි කියලා ගන්නෙ නැතු. මේක තේරුම් ගන්න. තේරුම් ගත්තම බුදු පියාණන් වහන්සේ උගන්වපු යන්නේ මොකද තවදිනවා? උන්වහන්සේ වදාළ ආකාරයේ ශ්ලෝකෙත් දකින්න යමකට බැරි නම් ආරම්භයේ පටන් ජීවිත අවසානයේ දක්වා කිසියම් ආකාරයක පරිහානියකට පත් වෙනවායි කියලා. අධ්‍යාත්මික පරිහානියක් මේක. එන්නේ පරිහානී සෙවණලි සිටේ ලැබුම් ගන්න ලැබුම් ගන්න මිනිසා ජීවිතයේ දුක් විඳිනවා වැඩි වෙනවා. කොහෙද මේවා ලැබුම් ගන්නෙ? ඔබේ ඇසේ කනේ නාසයේ ලැබුම් ගන්න නැහැ. ගන්න අරමුණ එතරම් නතර වෙනවා. නමුත් මේ ඇසේ කනේ නාසයෙන් ගන්නා වූ අරමුණු නිසා තමයි කෙනෙකුට මනෝද්වාරයක් හටගන්නේ. ළමා කාලේ ළම කෙනෙකුට මේ මෙලව පිළිබඳ මනෝදාරයක් නැහැ. සමහර නිින්නෙන් hina වෙනවා ඇත්තේ මේක පෙර ලෝකේ දේවල් දැකලා. hina වෙන්න මේ ලෝකේ දරුවා දන්නේ නැහැ. නමුත් hina වෙනවා නින්දෙන්. අඳන්න දන්නේත් නැහැ අඳනවා. ඒ ශෝකී කර්මණු සහ සතුටදායක කර්මණු වෙන පෙර ජීවිතයේ දේවල් මනසටම වෙන්නට පුළුවන්. මොකද දරුවාට තව මෙහි හඳුනාගත්ත ලෝකයක් නැහැ. පළමු අම්මා දෙවෙනුව තාත්තා දෙවෙනුව වටපිට පරිසරය විසින් මේ හඳුනාගෙන යාමේදී ඔහුට සංසාරික පුරුද්දෙන් වගේ අර කැමැත්ත සහ අකමැත්ත කියන දෙක හට ගන්නවා. බඩගින්නට අඳන්නත්, පිරුණාම hina වෙන්නත් පටන් ගන්නවා. ප්‍රතිචාර. නමුත් මේ ක්‍රියාදාමයේ ටිකක් දවස් යනකොට අර ළමා කාලේ තියෙන ස්වභාවයෙන් ඉක්මවා යමක් සිදු වෙනවා. ළමා කාලේ ප්‍රතිචාරය එතනින් හමාර වෙනවා. ඇඬුවත් හමාරයි, hina වුණත් හමාරයි. දෙකම හමාරයි. කෙනෙක් එක්ක අමනාප වුණත් ඒක හමාරයි. ඒ අමනාපය තියාගෙන ඉතුරු වෙන්නේ නැහැ පස්සේ කාලේ උට පිළිවීමක් කරන්න. පසු කාලීන කොහොමද මේ මනෝද්වාරයට මේ දේවල් ඉතුරු වෙන්නේ? අන්නර ගලාගෙන යන ජලාශයක එන කුණු සියල්ල නොරැඳී පහලට ගලාගෙන යනවා. දැම්මක් දැම්මොත් තමයි. ඔය ගම්බද විහාරයේ ඔකට තියෙන වක්කලම් කියලා නැත්තම් වතුර ගලාගෙන ජලාශවල තියෙන රැඳෙන පැරකින තැන. විකතම ගලාගෙන නැතුව කැරකෙන්න ගත්තාම එතන වතුරට කුණු එකතු වෙලා රැඳෙනවා. ඒ අර ගලා යාම වෙනස් වූ නිසා අපට උපතේ පටන් ගලා යන සිතක් තියෙනවා. නමුත් මේ ගලා යාම අපි නතර කරන්න ගන්නවා. දැන් කල්පපත. මෙන්න මේ නතර කරන්න පටන් ගත්ත තැන ඉඳලා තමයි අර වක්කලමක කුණු රැස් වෙනවා. එතකොට කුණු කොට ගහනවා වගේ සිත ඇතුළත ශේෂ වෙන්න පටන් ගන්නවා. තියෙනවා. පස්සේ ගන්න තියෙනවා. මට බැන්න නම් මමත් බනින්න ඕන, මට ගැව්ව නම් මාත් ගහන්න ඕන, ඊට ටික කරන්න ඕන, රිදෙව්ව නම් රිදවන්න ඕන, ආදී වශයෙන් ප්‍රතික්‍රියා දක්වන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ දන්නවද මේ ප්‍රතික්‍රියා දක්වීමමයි ප්‍රතික්‍රියා දක්වන්නා කියලා කියන්නේ කියලා. ප්‍රතික්‍රියා දක්වන්නේ දරුවන්ගේ කාලේ හිටියේ නැහැ. ඒකලෝ මීලක් තිබුණා පුද්ගලෙක් හිටියා මම කියලා කතා කළා. නමුත් බුදු පියාණන් වහන්සේලා ධාරණ මමත්වයක් පැහැදිලිව තිබුණේ නැහැ. මෙන්න මේ බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම දෙකම අල්ලා ගැනීමක්. ලාභ යටතේ අලාභ යටතේ ලාභ නම් බාර ගන්නවා අල්ලා ගන්නවා අලාභ නම් ප්‍රතික්ෂේප කරනවා. නින්දාව නම් ප්‍රතික්ෂේප කරනවා ප්‍රශංසාව නම් බාර ගන්නවා. මෙන්න මේ ධර්මතාවයකට අපේ මනස හැඩ ගැහෙනවා. දැන් හැඩ ගැහුණාම මොකද වෙන්නේ? අර පිරිසිදු තිබුණා වූ මුහුණ තියාගන්න බැරුව සිත ඇතුළතට කිසියම් මාකාරයක කලගෙඩියකට වතුර බිඳුව වැටෙනකොට කලගෙඩිය පිරෙනවා වගේ අපද්‍රව්‍ය දමා තිබෙන මල්ලකට පොඩ පොඩ අපද්‍රව්‍ය දමා දමනකොට මල්ල පිරෙනවා වගේ මේ සිත්ටි මේ කැලිකසල කියන කොටස පිරෙන්න ගන්නවා. දෙන්න මේ කොටස වැඩි වෙන එක තමයි මේ අර ත්‍රිවිධෙහි මල බැඳෙනවා වගේ සිතෙහි ආගන්තුක වශයෙන් එන දේවල් ඉතුරු වෙන සිදු වෙන්නේ. කුමක් යටතේද මේක සිදුවෙන්නේ කියලා දැන් ඉගෙන ගන්න. සිදුවෙන්නේම නිත්‍ය සුඛ ආත්ම නැති මපේ යටතේ. දෘෂ්ටි යටතේ. බාර ගැනීම යටතේ. ප්‍රතික්ෂේප කිරීම යටතේ. බෙදීම යටතේ. මේ ලෝකේ ඒ දේවල් සම්මත වශයෙන් බෙදාගත්තට ඇති වෙන නැති වෙන එක බෙදීම සම්බන්ධ දෙයක් නෙමෙයි. හොඳ නරක කැමති අකමැති සියල්ලන්ට මාගේ ධර්මතාවයක්. ඒ බෙදා ගැනීම අපේ රුචිකත්වයක්. ප්‍රතික්ෂේප කිරීමත් අපේ රුචිකත්වයක්. මේ රුචිකත්වය කියන එක එක එක්කෙනාට අතිශය පෞද්ගලිකයි. අන්න ඒ පෞද්ගලිකත්වය තුළ තමයි මේ සිත ඇතුළත යම් කොටසක් ඉතුරු වීම. ඒකට ශේෂ වෙනවයි කියලා කියනවා. සංහානුශේෂ වෙනකුත් භාවිතා කරනවා. තියෙන තැනක් නම් තියෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය මොහොතක මතුවීමට අවශ්‍ය සැඟවීමක් සිදු වෙනවා. ඒක තේරුම් ගන්න. ඒක ඔබ හැමතෙම තේරෙනවා ඇති. දැන් මම එක කතා කරන සමහර අය කතා කරනවා මේ හරිද තරහ වෙනවා මට කියලා. ඒකට එන්න අවශ්‍ය මූලය වේශ මූලය ඔබ බලවත් කරන නිසා, ටිකින් ටික ටිකින් ටික බලවත් කරන නිසා බාර ගැනීම තුළ. ඉතින් යම් කිසි වචනයක් අහලා කෙනෙකුට තේන් තියෙන තුන් ඒ වචනේ මහා තවත් කෙනෙකුට තේන් දෙන්න පුළුවන්. ඒකවල වචනේ නෙවෙයි ඒ තේන් තියෙන්නේ තමා බාරගත්තේ. මෙන්න මේ විදිහට අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන වෙනවා මේ ත්‍රිවිධෙහි මල බැඳුනාස්සේ සිටෙහි ඔබට දුක් පමුණවන ශේෂයන් හේතුන් ක්‍රමයෙන් වයසත් සමග ඉදිරියට යන බව. අවුරුදු 5ට වඩා 10 ඉදිරිය වැඩි, 10ට වඩා 15 ඉදිරිය වැඩි, 15ට වඩා 20 ඉදිරිය වැඩි, 10 කාලවලදී අවංකයි කරුවන් අදහස් ප්‍රකාශ කරනව සංවන්නේ. නමුත් ඉතිහා කාලවලදී අදහස සංගව ප්‍රකාශ කරනවා. සැබෑ අදහස ප්‍රකාශ කරන්නේ සමහර මෞපියන්. ඒ වගේම ඉතිහා කාලවලදී ගැටලුවක් ඇති වුණාම ඒ ගැටලුව කතා බහ කරලා සතුටින් බේදවින් නොවි නැගින් තොරව විසඳා ගන්නට පුරු පරිසරයක් කරවන්න ලැබෙන්නේ නැහැ. විය යුත්තේ ඇයි? ඕනෑම ගැටලුවක් තරහ නොවි කතා බහ කරගෙන සාධාරණව විසඳ ගන්න පුළුවන් සාධාරණ මනසක් තියෙනවා. නමුත් වර්තමානයේ දරුවන් තුළ අපි දකින්නේම ඕනෑම ගැටලුවක් සඳහා ගහ ගැනීම, දැන ගැනීම, පහර දීම, අඳු කඩා ගැනීම ආදී ක්‍රියාවන් තමයි ඒක. ඔබේ ලෝකයටත් වඩා දරුවන්ගේ ලෝකය දැන් එක පොදලයි. ඔබ මේ දරුවන්ට අධ්‍යාපනය වෙන දෙයක් ඕනට වඩා පටවලා අධ්‍යාපනයට විරුද්ධව කතා කරන හැම නෙවෙයි මම පූර්ණකාලීනව පටවලා මේ සංයමයෙන් ජීවිතය අපට තියෙන ඉඩකඩ වළක්වලා තිබෙනවා. අපේ ළමා කාලේ ආරම්භ දළුත් අපට අධ්‍යාපනය වගේම පරිසරයේ රස විඳින්න, දොලකට ඇලකට ගිහින් නාන්න, වෙල්ලෙලිය ඇවිදින්න, අමුගහක් කැටට වෙලා ඉන්න, සම්මුගහක් කැටට වෙලා ඉන්න මේ පරිසරයක් එක්කලා අපි අර පාසල් අධ්‍යාපනය තුළ ලැබුණා වූ ඇති වුණා වූ ඒකාකාරීත්වය අවිවේකී සංසිඳලා ගන්න කාලය තිබුණා. එතකොට අපිට ආපහු හිත උදේට යන්න පුළුවන් කමක් තියෙන සංසුන් මනසකින්. ඔබේ දරුවාගේ කරේ බෑගේ ඉඳලා තපත් දමා ඒකට වතුර බෝතලේ සහ කෑම දාලා යවලා පාසලට පාසලෙන් පන්තියට පන්තිය ඊළඟ පන්තියට එහෙම ගිහිල්ලා හරි විදිහට නිසි විදිහට නල මුත්‍ර පහත් කරන්නත් වේගයක් නැතුව ඒ වගේම නිසි ආකාරයෙන් වාතාශ්‍රයක් නැතුව රත් වෙන තහඩු රට ඉඳලා අතිශය විරසකටපත් වෙලා දරුවා රෑ වෙලා ගෙදර එනවා. තව පැවරුම් සංඛ්‍යාවක් අතිවිශාලයි. මේ සියල්ලක් කරන්න ඕන ඔක්කොම වදයක් වෙලා නැද්ද දරුවන්ට? කොහොමද උන් සංවේදීවන්සක් ඇති වෙන්නේ? කොහොමද උන් හිත ආපහු සංසුන් වෙන්නේ? ඕනෑම මොහොතක කෙනෙකුගේ සිත් අම්මා ආකාරයෙන් අවිවේකයක් වෙන්න පුළුවන්. ඒ නිසාම නේද පාසල් කාලය තුළ කාල පරිච්ඡේද කීපයකට පස්සේ විවේකයක් දීලා තියෙන්නේ. දවස් 5කට පස්සේ තව දවස් 2ක් නිවාඩු දීලා තියෙන්නේ. මාස 2කට පස්සේ මාසයක් නිවාඩු දෙන්නේ. මොකටද මේ? ඒ අර ආපහු ස්වභාවිකත්වයට පත් වෙන්න. අවස්තර විවේකයේ දරුවන්ට නැති වෙලා තියෙනවා. සතියන්ත විවේකයේ කොහොමත් නැති වෙලා තියෙනවා. මාස අවසාන මාස 3ක් අවසානයේ කොහොමත් නැති වෙලා තියෙනවා. සියල් අධ්‍යාපනයේ අධ්‍යාපනයේ අධ්‍යාපනයේ පාදම ධාරණය ලැබුම්. එදා අපිට ඉතරම් තිබඳු අවිවේකයක් තිබුණේ නැතු නැති නිසා අපේ පරිධානය ටිකක් අඩු වුණා. මේ දරුවන්ට බලෙන් පටවලා තියෙනවා ළමා ලෝකයක් නැති වෙන තරමට. අධ්‍යාත්මඥින් මේ දේවල් තේරුම් ගනිමින් ඉන්නවා. මම හිතන ඉදිරියේවත් ළමයින්ට ළමයින්ගේ ලෝකයක් හදා දෙවිද දන්නේ නැහැ. අධ්‍යාපනයේ සහ මානස සංවර්ධනයේ මාසක් බවට පත් කිරීම. පිරිහෙන මනසක් නෙවෙයි. මේ පිරිහෙන මනසේ ප්‍රතිඵල ඔබට දැන් දකින්න තිබෙනවා. අපේ ලෝකේ සමහර දේවල් තිබුණේ නැහැ තරම්. අපි දරුවන්ගේ ලෝකේ. කොහොමද දකින්න තිබෙන්නේ? ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වයේ ඉහළ ගිහිල්ලා. ඇතැම් දරුවන් ගුරුවරුන්ට ගහන්න යනවා. ගුරුවරුන්ට කීකරු නැහැ. ප්‍රශ්නයක් විසඳගෙන යන්නේ පිරිහෙන මාර්ගන ඇවිදින්. ඒ වගේම මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වලට යන තරුණයන්ගේ සංඛ්‍යාව වැඩි. ඔබ හිතන්න ඔබටත් මෙන්න මේ වගේ තත්ත්වයක් තිබුණා ඔය තරම් බරපතල නැති වුණත් මෙන්න මේ කාර්ය ඔස්සේ තමයි මේ පරිහානිය සිදු වෙන්නේ. එහෙනම් මේ තත්ත්වයන් දරුවන්ට තේරුම් කර දී මේක අවබෝධ කරගනු දුන්නොත් ඔවුන්ගේ ලෝකය මීට වඩා පරිහානියට පත් වූ ලෝකයක් වෙනවා නේද? දැන් කුණු වැඩි වෙන තරමට ආපහු අයින් කරන්න අමාරුයිනේ. මල්ලට කුණු වැඩි කර දැම්ම නම් එක එක නම් ගන්න වෙන්නේ ආපහු ඉඳක් වෙලා යනවා. නමුත් කුණු අඩු වෙන නම් දාලා තියෙන්නේ ඉක්මනින් අයින් කර ගන්න පුළුවන්. මෙන්න මේ සත්‍යය තේරුම් ගැනීමේදී රන් කරුවාට රිදී මල බැඳෙන ආකාරය තේරෙනවා වගේ ඔබට ඔබේ ජීවිතය පෙනෙන්න වෙනවා. මෙසේ ලෝකෙ සිදුවෙන හැම දෙයක්ම බාරගන්න සහ ප්‍රතික්ෂේප කරන්න යාම තුළ ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රසංසාය අසහස යටතේ අටකට වර්ගස්තවල බව සහ අල්ලා ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම යටතේ මම මගේ ආත්ම කොට ගත්ත ජීවිතයක් තිබෙන බව. ඔය අල්ලා ගැනීම තමයි මම කියන්නේ. ප්‍රතික්ෂේප කිරීම තමයි මම කියන්නේ. ඒ නිසා තමයි අර මූණේ තිබෙන පියකරු බව වෙනුවට සිත ඇතුළත අපිරිසිදු වෙමින් අර අලුත ගත්තා වූ ඇඳුමක් ටිකෙන් ටික කිලිටු වෙනවා. අපි සිත කිලිටු වෙමින් ඉන්නවා. එන්නේ කිලිටු වෙන සිතින් යුක්තව ඔබට කෙටි කාලිනව මල් පහන් පූජා කරලා වන්දනා කරලා මන් ගිහිල්ලා තවත් අවුරුදු උස්සව පවත්වලා සතුට වෙන්න පුළුවන් කෙටි කාලිනව. ඒක ශනික සතුටක් නැත්තම් වෙනම සතුටක්. ඒ නිසා අර සිත ඇතුළත ගොඩගැහුණා වූ අපිරිසිදු කොටස ඉවත් ගන්නෙ නැහැ. අර සතුට වෙන පරිසරයෙන් පිට කරනවාම ආයෙත් අපේ ඕරිය එන්න පටන් ගන්නවා. නමුත් ඒ නිදෙන්ට දන්නේ නිසා බොහෝ දෙනා එයින් පලා යාම සඳහා මේ බාහිර ක්‍රියාකාරකම් ජීවිතයට එකතු කර ගන්න හදනවා. ප්‍රතිඅන්තයක් ආවොත් වන්දනා ගමනක් විනෝද ගමනක් යනවා. පරිසරේ මාරු කිරීම තුළ කිසියම් ආස්වාදයක් තියෙනවා. නමුත් අර ඒකාකාරී පරිසරයට අපමාර පුරුදු කාරණා ටික ආයෙත් තියෙනවා. අපි හිතන්නේ මේ පරිසරේ මාරු වුණාම සතුට තියෙන්නේ කියලා. නමුත් පරිසරේ මාරු වෙන සිදු වෙන්නේ තමන්ට මොහොන වෙන තියෙන කාරණා ටික මාරු වෙන එකයි. තමන් හිතේ තියෙන කාරණා ටික පරිසරේ මාරු වුණාට මාරු වෙන්නේ නැහැ. කලේ වෙනස් වුණාට කුල්ලි වෙනස් වෙන්නේ නැහැ කියන කොටියනි. අන්න ඒ වගේ. ඉතින් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම තියෙන්නේ මේ කොටස තවදුරටත් වැඩි දියුණු වෙන්න යනවා අරිනවාද ඉවර කර ගන්නවා. තෙරුවන් සරණ කියන වචනේ අර්ථයෙන් ගන්නා වූ ධම්මද ගන්නාතුරු මේ අපිරිසුදු කොටස පිරිසුදු කරගැනීමේ මාර්ගයට යන්න බෑ. තවදුරටත් එහෙමනම් ඔබ ආස්වාදී සඳහා විවිධ දේවල් සොයමින් ඒක ආධුනික වෙන්න පුළුවන් ආධුනික නොවෙන්න වෙන්න පුළුවන් ජීවිතේ ගෙවාගෙන යනවා. මේ ජීවිතේ ගෙවාගෙන යනකොට අර මම කියන தත්යන් තවදුරටත් පෝෂණය වෙනවා. මම කියන தත්යන් පෝෂණය වෙන තරමට ඔහු මරණයට බයයි. සබ්බේ බයන්ති මච්චුන. ඔහුට ජරා මරණ ආදී සියල්ල ඉස්සරහින් තියෙනවා. ගැලවෙන මාර පාරක් නැහැ. ඔහුගේ ජීවිත මා සම්බන්ධ රටාන්තරයක පවතිනවා. එන්න තමවුනයි කියලා අම් දවසක. හතර නිසාවෙන් ගල් හතරක් විශාල පර්වත හතරක් පෙරලීගෙන එනවා ඔබ යට කරන්න දැන් ඔබ මොකද කරන්නේ කියලා අහලා තියෙනවා. මේ වෙන විවිධ දේවල් කර කර ඉන්න අය කියලා කතා කරලා තියෙනවා. ධර්මයේ සරණ හැරෙනවා වෙන සරණක් හොයාගන්න බැරි වෙනවායි කියලා තියෙනවා. ඒ වගේ මේ සිත් අපිරිසුදුයි දුකටපත් වී ජීවිත අවසානයේ අතිසේම පෞපැක්තියෙන් ජීවත් වෙන හොඳටම අපිරිසුදු වෙලා ජීවිතෙන් මරණයෙන් කෙලවර වෙන්නේ මිනිස්කම හිමි කරගන්න. අධිෂ්ඨාන ප්‍රතිසු කරගත්තේ නැත්නම් පින්වන්තකමක් ඇති කරගෙන උත්සාහ කරන භාවයේ සලේ තුළින් ජීවිතේ මරණයෙන් කෙලවර වේවි. ඒත් මරණ දුක සහිත මිනිසුන් අතරව දෙවියන් අතර උපත ලබමි. ඉතිහා ගියාය පිළිබඳ කතා කරන්න අවශ්‍ය නැහැ. බුද්ධ කාලේ නම් හම්බුනක් හිටියා. අදත් ඉන්න පුළුවන් පිටා ශේෂ වශයෙන් නමුත් සතරතුරු නෙමෙයි. අපි ජීවත් වෙන ලෝකේ ගැන අපි කතා කරමු. දැන් ඔබ මේ ඔබේ සිත නැමැති වක්කලමේ කුඩින් ගලාගෙන යන ජලයක් සමගින කුරු රොඩු තවදුරටත් තැන්පත් වෙන්න තබනවාද ගලා යන්න හරිනවා තැන්පත් වෙන්න කැරකෙන්න වක්කලමක් හැදුවොත් තමයි තැන්පත් වෙන්නේ දිගටම ගලා ගියොත් තැන්පත් වෙන්නේ නෑ නේද කොහොමද තැන්පත් වෙන වක්කලම හදාගත්තේ අල්ලා ගැනීම බාර ගැනීම ශේෂ කිරීමෙන් නැවත නැහැ බුදුසයාණන් වහන්සේ මේ පිළිබඳව අදාළා වූ කරුණක් විසාකා සූත්‍රයේ තිබෙනවා මම ඊට පෙර ඉදිරිපත් කරලා තිබෙනවා යංකෝ විසාකේ යම් කෙනෙකුට සසං ත්‍රිසං සුඛානි ත්‍රිසං සුඛානි ඔබට සියක් තියෙනවා නම් සැප සසං ත්‍රිසං දුක්ඛානි දුක් සියකුත් තියෙනවා හරකට බලන්න බුදු පියාණන් වහන්සේකට 1500ක් ඉන්න දාලානේ සියෙන් පහලට අඩු කරලායි තියෙන්නේ. ඒ කියන්නේ මේ දුක් කියන කාරණා එක එක්කෙනාට නියත වශයෙන් ගණනක් නෙමෙයි. Taman අල්ලාගත් කරුණේ සංඛ්‍යාවටයි වැඩි. 90ක් නම් 90ක්. මේ මෙතන මේ සතං සුඛානි කියන එකෙන් කියන්නේ සැප කරුණු 100ක් කියන එකේ සැප කියන වචනයට වඩා අල්ලා ගැනීම 100ක් කියන එක. අල්ලා ගැනීම 100ක් තිබුණත් ඒ 100 නිසා දුක් 100ක්. තමාවේ පැහැදිලි කරන ළමා කාලයකට ජීවිත අවසානයේ දක්වා කෙනෙක් ධර්මයේ භාවිතයෙන් තොරවියොත් එන මේ අල්ලා ගැනීම සංඛ්‍යාව ඉහළ යනවා. ඒ නිසා තමයි ජීවිත අවසානයේ දුක් ගොඩක් වැඩි වෙන්නේ. මේ නිසාමයි ළමා කාලයේ පහ වෙනකොට අනිකුත් කාරණා සමගම ධර්මයේ අවතීර්ණය උතුරින් මේ වැඩි වෙන සංඛ්‍යාව 100ක් වෙන සංඛ්‍යාව 20කින් නවත්තගෙන ඒ 20ත් ආපහු අයින් කරගන්න පුළුවන් පාරට යන්න ඕනේ කියලා මතක් කරන්නේ. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. නිසාම බුදු පියාණන් වහන්සේ මේ වදාළ ගාථාවේ පෙන්වන්නේ රන් කරුවාට ඍජුවේ මල බැඳුන ආකාරය පේනවා. ඒ නිසා ਉਹ අයින් කරන්න ක්‍රමයක් හොයා ගන්නවා. ඔබත් රන් කරුවෙක් වෙන්න. ඔබේ සිත රිදී වගේම සලකලා බලන්න. ඒ මල බැඳුන ආකාරය මිසෙ තේරුම් ගන්න. තවදුරටත් ඔබ මම මගේ ආත්මය යටතේ මේ මල තවත් බඳා ගන්නවද? ඒවත් නූපන්න කුසල් උපදමින් උපන්න කුසල් වැඩි වුණු කරමින් තවදුරටත් දුක් බහුල කර ගන්නවද? ඒ දුක්widehat ගැනීමට තියෙන ඔබ ළඟ තියෙන හේතුව ඔබ සේන ක්‍රමේ හොයා ගන්නවා. එකපාර කරන්න පුළුවන් බවක් පෙන්වන්නේ නෑ. තෝකතෝ කංතිකින් ටික කණේ කණේශණයක් සනියක් පාසා. මොකද්ද මේ කණේ කියලා කියන්නේ? දැන් ඔබට මුහුණ දෙන්න ලැබෙන අවස්ථාව තමස්සනේ කියලා කියන්නේ. ඒක දැන් නම් ඔබ සිටින්නේ නිදලඟනම් නිදලඟ. ඒක උදෑසන ඔබ සිටින්නේ මහපාරේ නම් එතන. අනිද්දා යනකොට ඔබ සිටින්නේ රැකියා කරන තැන නම් එතන. මේ ශනේ කියන්නේ වර්තමාන ජීවත් වෙන තැනයි. මේ වර්තමාන ජීවත් වෙන තැන තමයි අපි ඇලෙන්නේව ගැටෙන්නේ සහ ඒ නිසා පෘථග්ජන භාවය තුළ ශේෂ කරගන්නේ සහ හඳුනා ගැනීම තුළ අයින් කරගත යුත්තේ එස්සනේ. එක්වර සියල්ල අයින් කරන්න බැහැ. ටිකින් ටික. ටිකින් ටික එකතු කළා නම් ටිකින් ටික අයින් කරන්න වෙනවා. පිළිවෙත් පුරනවා කියලා කියන්නේ. විදර්ශනා වඩනවායි කියලා කියන්නේ. මේ කාරණාවට. විදර්ශනා වඩන්ත නිකම්ද? ඒකට මේ කාරණේ අඩුපාඩුව තේරෙන්න වෙනවා. ಗುಣ වර්ධ තේරෙන්න වෙනවන්නේ යලි වර්ධිසු නොවමින් හදන්ත මහන්සි වෙන්න වෙනවා. ඒක තමයි මේ ධාතාවේ තියෙන කාරණා. අත්තනෝ මල, නිද්දමේ මල රත්නෝ. Taman ළඟ තියෙනා වූ මල දුරු කරගත යුතුයි කියන එක නිද්දමේ. ටිකෙන් ටික දුරු කරගත යුතුයි. කොහොමද දුරු වෙන්නේ? කොහොමද රැස්ුනේ? රැස්ුනේ හැම දෙයක්ම ලෝකේ තියෙන කුණු කන්දල් බාරගත්ත නිසා. ළඹරු විහාරයේ ලස්සන උදාහරණයක් තියෙනවා. සර්පියෝ ඉන්නේ එළියේ කැලේ. අපි උන් අල්ලගෙන දාගන්න ඇඳුම් ඇතුළට. දැන් ඊට පස්සේ කනෝ කියලා කෑ ගහන සිද්ධ වෙනවානේ. අන්න ඒ වගේ මේ ලෝකෙ සිද්ධ වෙන ධර්මතාවයන් බාහිර ලෝකෙ මම මෙතන කතා කරන්නේ ලෝකෙ කියලා අපි ඒවා අපේ දේවල් බවට පත් කරගෙන ඒවට වටිනාකම් දෙනවා. කැමති අකමැති ආදිවාසී දැන් Tamanta කැමති විදිහට සිදු වෙනකොට ඒකත් එක්කලා ගැටුම් නැති කරගන්නවා. ඒක තමයි මේ රිදුම් ටික සියල්ල ඒක තමයි කනෝ කනෝ කියලා. බුදු පියාණන් වහන්සේව ධාරණෙක් ගන්න එකයි. ඔබ පෞද්ගලිකත්වයක් හදාගෙන පෞද්ගලිකත්වයක් රෝපණය කරන පෞද්ගලිකත්වය වර්ධනය කරගෙන තිබෙනවා ඔබට ඕන විදිහට ලෝකේ ඉන්නවා කියලා. ඒකෙන් පුද්ගලයින්ට වහින්න ඕනේ ත්‍යාග කැමති විදිහට. පායන්න ඕනේ ත්‍යාග කැමති විදිහට. බිරිඳ දරුවන් බුරුවරු වාහන ඉරහඳ පායන්න ඕන සියලු දෙනා යාට කැමති විදිහට. එහෙම නොවනකොට ඔහු ලොකෙත් සිදුවෙනවා. හරි ලස්සන සිද්ධියක් මේක. නමුත් ලෝකෙ සිදුවෙන සිදුවීම් මේ ආකාරයෙන් සිදුවේවි. අපි අනන්‍යයි කියන්නේ ඒවත් එක්කලා ගැටෙනවායි කියන එක. මේ පිරිහිනවා කියන එකේ තේරුම හැම තැනම ගැටුම් ඇති කරගන්න පුද්දලින් බලන්න. උන් අත්‍යවශ්‍යයෙන් පිරිහිලා. කිසිම වැඩක්, කිසිම දෙයක්, කිසිම කතාවක් මොකක්වත් උන් එක කරගන්න බැහැ. මොකද උන්ට හරියන්නේ නැහැ. නමුත් ඒ මම නැමති පුද්ගලයා උගිහිතේ රෝපණයලා තිනසා මට දැනෙන්න බෑ, මට පාඩුවක් වෙන්න බෑ. මම කැමති විදිහට සිදුවෙන්න. විවාහයේ යාවුල පවා පවතින්නේ මෙතන තමයි. මමත් වෙන්නේ උත්තර පුද්ගලයන් දෙදෙනෙක් එකතු වුණාම දෙදෙනෙක් එක්කෙනෙක් වෙන්නේ අන්ත දෙක ඉඳන් කටන පටන් ගන්නවා. කයින් දෙදෙනෙක් වුණත් උන්ට සිටින් එකෙනෙක් වෙන්න පුළුවන් නම් ගැටෙන්නේ නැතුව එනම් බොහොම නම්‍ය ශීලියව උන්ට ගරු කරමින් තියෙන ගැතුම් සමනය කරගන්න පුළුවන්. පුදු සමය තුල ඉතා වාසනාවන්ත ඉතා සාමකාමී දිවියක් සඳහා මනවින් උපදෙස් සඳහන් වෙලා තිබෙනවා. මේ මාතෘකාව විවාහය ගැන නොවන නිසා මා ඒ පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා මා ඒ කීපකලක් අරන් තින්නේ ආයතනයේ දෙදෙනෙක් අතර. ආයතන දෙකක් අතර. පාසල් දෙකක් අතර. ඔය ආදිවාසීන් බන්ති දෙකක් අතර. මේ හැම එකක් අතරම මේ බෙදීම තමයි ගැටුමට මුලාව. බෙදීම තුල සැඟවි පවතින්නේ Taman කැමති විදිහට සිදු වෙනවා නම් ගැටුමක් නැහැ. කැමති විදිහට සිදු නොවනවා නම් ගැටෙන්න යනවා. එතකොට දැන් කවුද ඔබ ළඟ තියෙන ඉලුත් ටික? ඒකට මොනවද කියලා අපි කියන්නේ? ඒකට අපි කොටක් කියන අකලස් කියලා. එහෙමත් නැත්නම් අපි කියනවා අකුසල් මුල් වලින් හටගත්ත ලෝභ, මෝහ, සද්වේෂ, මෝහ කියලා. හැබැයි ඔබ සහ ලෝභ මෝහ වෙනයි නෙමෙයි. ඔබ සහ ද්වේෂ මෝහ වෙනයි නෙමෙයි. ඔබමයි ලෝභ කියන්නේ. ඔබමයි ද්වේෂ කියන්නේ. ඔබමයි මෝහ කියන්නේ. මෝහ කියලා කියන්නේ මම මේ යන මුලාව කියන එක. සංහාව කියන වචනෙන් ගන්න පමෝහ කියන එක. මුලාව. පුතක් ගැන හැම කෙනෙක්ම මේ මොහොතේ තරහා ගන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ මුලාව නිසා. ඒ නිසා ඔවුන්ට ඒක සංසිඳවා ගැනීම වෙනුවට සමාජයේ තියෙන පීඩනය මුදා හරින්නේ බැනුමකින්, පහර දීමකින්, හූ කීමකින්, පාඩු කිරීමකින්, දින තැබීමකින්, විනාශ කිරීමකින් ඔය තමයි ලෝකේ ජය ගන්න යන හැටි. ඔන්න මුලාවේ ක්‍රියාව. මේ මුලාව තේරුම් ගත්ත පුද්ගලයෙකුට කිසිදු ආකාරයක නිබඳ හානියක් කරන්න බෑ සමාජයට. ඒක සිතේ සංසිඳවා ගන්න වරුණාම ඒක සමාජයට මුදාහැර විනාශයක් කරන්න බෑ. මෙන්න මේ තත්ත්වයන් තේරුම් ගන්නකොට මාව ඔබට හඳුන්වා දෙන්න කැමති මේ භාවනා කරන්න කැමති පුද්ගලයා නිකම්ම භාවනාවට වාඩි වෙලා හරියන්නේ නැහැ. කර්මී නිත සූත්‍රේ සඳහන් කරලා තියෙනවා ඒ සඳහා සුදුසු චරිත ලක්ෂණ ටික. අන්නේ කාරණා ටික ඔස්සේ සංයමයටපත් වෙන සංවේදී පුද්ගලයෙක් වෙන්න වෙනවා. සක්ඛෝ උජූච සූජූච සූචෝ චස්ස මුදු අනතිමානේ සන්තුෂ්ඨකෝච සුබරෝච අත්පිච්ඡෝච සල්ලහුක මුත්තේ සම්පින්දියෝචනිකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ කතකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපදේයෝ. මෙන්න මේක තියෙනවා කරුණිකෝක්කම් ටික. මේ ගති ලක්ෂණ ඇති වෙනකොට සක්ඛෝ දක්ෂවෙන්තෝ උජුයි. උජුයි කියන්නේ ඍජු වෙන්තෝන. වඩා සුජුයි කියන්නේ අවංක වෙන්තෝන මරණය දක්වාම. සුවච කියන එක ගත්තාම කීකරුකමක් වෙන්ත වෙනවා. මුර්ධුයි කියලා කියන්නේ ගැටෙන්නේ නැතුව යන අර නැමෙන සරුවාව. මානියෙන් යුක්ත වෙනවා. මම කියන තමයි අතිමානිය කියන්නේ. මානිය අදු කෙනෙක් වෙනවා කියන එකයි අනතිමානිය කියන්නේ සමානෙම නෙමෙයි. ලද දෙයින් සන්තුෂ්කෝච. ලද දෙයින් පෝෂණය කරන්න. සුගර සුවසේ පෝෂණය කරන්න. අත්පිච්ච අන්න තව කරුණක් වෙනවා. සියලු කටයුතු වලේ තියාගෙන විවේකයක් නැතුව කරන්නත් බෑ. කෘත්‍ය අල්ප වෙන්න. කෘත්‍ය කරන්න අවශ්‍යයි. නමුත් අවිවේකී මට්ටමට වැටලා බෑ. සැහැල්ලු ගත පැතුම් සල්ලංක වෘත්ති. ඉන්ද්‍රයන් සංවර වෙන්න වෙනවා. ඉන්ද්‍රයන්ගෙන් ඉල්ලන ඉඳල් පස්සේ පන්නලා හරියන්නේ නැහැ. ඒ වගේම අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ එක එක දේවල් වලට ඇලුම් ඇති නොවන වෙන්න වෙනවා. ඒ වගේම කිසිම කෙනෙක් අපහාසයට පාදරපත් කරන සුළු වරදක් හෝ නොකරන්ට ඕන. නැසකුද්දං සමාචරේ කිංචි යන විඤ්ඤු විඥානවන්තෙන් විසින් අන්නයට උපවාදේ අපාදයට පත් කරන වරදක් නොකරන කෙනෙක් වෙන්න. මේ ගති ලක්ෂණ ටික තෙන්නලා තියෙනවා. මේ මොකක්වත් දියුණු කරගන්න නැතුව නිකම්ම වාඩි වෙලා භාවනා කරන්න බෑ. පටිගතාන කම්පාවක් දක්වන්න නැතුව, කරුණාවක් දක්වන්න නැතුව, ඉවසලිවන්ත වෙන්න නැතුව, සමාජයට දයාව ආදරය දක්වන්න නැතුව එහෙම කරන්න බෑ. අන්නේ ගති ලක්ෂණ ටික හුරු වෙනකොට තමයි අපට ස්වභාවයෙන්ම මිනිස්කෙක් වටපත් වෙන්නේ. ශරීරයෙන් මිනිස්ෙක් නෙමෙයි, ඊට පස්සේ උනම මානසිකත්වයක් පවතිනවා. ඒ මානසිකත්වය තුළ පවතින්නේ සතාට, පරිසරයට, මිනිසුන්ට හානියක් කරන ඕනකම නෙමෙයි, හැමෝටම යහපතක් කරන ඕනෑකම, අයහපතක් නොකරන ඕනෑකම. වෙන විගම් සංවේදී මට්ටමකට ආපුවම තමයි අපට මේ කාරණාවට යොමුෙන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් මොකද්ද පෙන්වලා තියෙන්නේ? තන් කරුවට දැන් වැටිලා තියෙනවා විදියේ මලකඩ තියෙන ආකාරය. දැන් උරු මොකද කරන්නේ? ඔව් ඒක රත් කරනවා. රත් කරලා අපි කලමුකෝ අපි දැකලා තියෙන එකක් බලමුකෝ. කටලයක් මලකඩ හැදිලා තියෙනවා. රත් කරනවා. රත් කරලා ඊට පස්සේ ටිකින් ටික තලනවා. දැන් තලනකොට අර දිරප කොටස් ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ මේ මලකඩ නැති කොටස හොඳ කොටස. අන්න ඒ වගේ මේ ක්‍රියාදාමයක්කට එළඹෙන්න තියෙනවා අපිරිසිදු සිත පිරිසිදු කරගන්න ආසා නැවත අපිරිසිදු කර නොගන්නවා. කොහොමද ඒක සිදු වෙන්නේ උන? දැන් මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනකොට ඔබට යම් සිද්ධියක් නිසා හැඟීමක් හිතට ආවහම ඔබ දැන් එකක්ද මින් පෙර හදාගත්ත දෙයක්ද කල්පනා කරලා බලන්න. කෙනෙක්ට අමනාප වුණා නම් ඒක අද එකක්ද මින් පෙර එකක්ද? මින් පෙර එක නොවේද දැන් ඔබට දකින්නට එන්නේ? එහෙම එන්නේ තිබ්බ නිසා නේද? මෙන්න මේ තියෙන කාරණාව තමයි විකතම මිනිසුන් කරගෙන ඉන්නේ. මේ තියෙන කාරණා වැඩි වෙන තරම් දුක් කැඩි වෙන්නේ. දැන් තියෙන කාරණා අයින් කරන්න ඕන. ආය කාරණා නොතියන්න ඕන. මේක සිදු වෙන්නේ කොහෙද? මේක සිදු කළ හැක්කේ කොතනදීද? මේක සිදු වී හැක්කේ ඔබගේ සිතේ තැනක් නැහැ. දින්ද හැරෙන විට ඔබ යන්නේ හැම තැනකදීම ඔබට මේ සඳහා අවකාශය ලබා දී තිබෙනවා. ඔබේ සඳහා සංවේදී පුද්ගලයෙක් වෙන්න වෙනවා. ඔබේ සඳහා අවධානය යොමු කරන පුද්ගලයෙක් වෙන්න වෙනවා. අවධානින් නැතුව එක කවදාවත් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද මේ අවධානය යොමු කරනවායි කියලා කියන්නේ? අවධානය නැහැ කියන එක තමයි සතියක් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ පළපුරුදු විදිහටම අවුල් මනසින් යුක්තව මම මගේ ආත්ම කියන හැඟීම තුළ කරගෙන යනවා. ඉරන්තරින් හොඳ වැඩක් කරන්නම්කො කියන හැඟීම යටතේ හේතු අවකාශ කරමින් යනවා. දැන් කියන්නේ ඉඳ නැහැ. ඉවර කරන්න ඕන. දැන් අර උදාහරණේ ගන්න. ජලාශයේ කුණු රැඳුනේ කුමක් නිසාද? කැරකෙන වතුර වලක් නිසා. කැරකෙන්නේ නැත්නම් පහළට කුණුත් එක්කම ගලාගෙන යනවානේ. ඇත්ත සිද්ධිය එක නේද? රැඳෙන්නේ වලක් විතර උනොත්. රැඳෙන්නේ නිත්‍ය සුඛාත්මකට ගත්තොත්. ඒක තමයි අපි පෙන්වන කාරණා වල කියලා කියන්නේ. එතකොට ගලාගෙන යනවා කියන්නේ අනිදුක්ඛ අනාත්මය අනිදුක්ඛ අනාත්මමයි. ඇති වෙනවා නැති වෙනවා. ලෝකේ හඳුනාගන්නේ මේ මොහොතේ අරෝධාමයි කාරණාවට මුහුණ දෙන්න සිදුවේ. නමුත් ඒ සියල්ලත් රඳවා ගන්න නැත්නම් බාර ගන්නෙ නැත්නම් කලාගෙන යනවා ඔසේ පහලට ගලාගෙන යනවා. මට මතක් වෙන හොඳ උදාහරණයක්. කර්මස්ථාන ගැන කතා කරනකොට තමයි මට මේක කියන්න හිතෙන්නේ. මේක අපි කියවපු පිටකයේ තියෙන දෙකුත් නම් නෙවෙයි, නමුත් ඒක බුදු පියාණන් වහන්සේ පිළිබඳව කියන කතාවක්. ආනන්ද හැමතිස්සෙම පිළිබඳ කතාවක්. පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. විනක් විනක් නෙවෙයි අපි දන්න සිද්ධියක් ඒක. කුකුත්තා නදියෙන් පෑන්ගෙන ඉන්න ආනන්ද හැමතිස්සෙම යවනවා. මොකද ආනන්ද හැමතිස්සෙම. ආනන්ද හැමතිස්සෙම ගිහිල්ලා පෑන් පිරිසිදු කරන්න බලනවා. මොකද ගවරක් කට්ටියක් එතනින් ගිහිල්ලා බොර වෙලා. එනිසා බොර අයින් කරලා පිරිසිදු අතට ගේන්න බලනවා. බැ සංග බොර වෙලා එනිසා ආපහු වෙනවා. පිළිගෙන තියෙන කතාවක් නෙමෙයි මම වෙනත් පුතින් ගත්ත කතාවක් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ආපහු දැන් බොරයි කියලා නැවත යන්න කියලා. නැවත ගියාම තමයි බොර වෙච්ච තැන් ටික පහකට ගිහිල්ලා. දැන් ගෙන කතාව නෙමෙයි ඊට පස්සේ එදින් කියන්නේ බුදුරජාණන් වහන්සේට ආනන්දහම ඔබ වහන්සේගේ ප්‍රඥාවයි මහිමය. ඒක තමයි කර්මස්ථානය. සාදන්න ගියොත් බොර වෙනවා. ප්‍රවේශිත පහලට යන්න ඇරියොත් ඉබේම පිරිසුදු අතරෙ තෙන් තෙනවා. ඒ වගේ මම මූලික කරගෙන භාවනා කරන්න ගියොත් කවදාවදටත් උදේ මමත්වේ රැස් වෙනවා. ඒ ගන්න කාරණා නිසා. ගඟ කියන්නේ මෙතන උදාහරණයක් ගන්න ස්තම්භ පහෙන් පහට ඇති නැති යන ගලා යාමක් අපේ හිත තුළ පවතින ගංගාව. කාමෝග, භවෝග, දිච්ඡෝග, අවිද්‍යාවෝග තියෙන මේ ළඟේනේ. පුතා නදී නේද? එතකොට මේ ගඟ නිරන්තරයෙන් බොර වෙලා ගලාගෙන යන්නේ. මොකක් නිසාද? බොර කරන නිසා. බොර කරන එක නැවැත්තුවොත් බොර ටික පහළට යනවානේ. ඊට පස්සේ තියෙන පිරිසිදු ජලය නේද? ආනන්ද හැමෝටම කර්මස්ථානයක් අන්නේ ඒකයි. මම ඔකට මගේකට ගන්නා තාක්කල් බොර වෙනවා. එහෙම ගන්න නැත්නම් ඊට පස්සේ ඒක ඉවත් වෙනහම ඊට පස්සේ බොර වෙන්නේ මොනවද? ඒක තමයි මේ කර්මස්ථානය කියලා කියන්නේ. ඔබ වහන්සේගේ ප්‍රඥාවේ මහිමය මට වැටහුනේ ගංගාවට ගියාට පස්සේ. දෙවෙනි වතාවට ගියා. නැහ අපි ගවත් ගඟක් තියෙනවා. අපි බොර කරගන්නින් ඇවිත් තියෙනවා මේ ගඟ. දැන් තවදුරටත් බොර කරගන්න නැතුව ඉන්නනම් නිත්‍ය සුඛාත්ම කොට ගන්න සංකල්පනාවෙන් තමයි බොර වෙන්නේ. බාර ගැනීම තුළ හිත ඇතුලේ ඔබ සතන් භූමියක් හදා ගන්නවා. යුද භූමියක් හදා ගන්නවා. නිරන්තරයෙන් ඔබ යුද්ධ කරනවා. ඔබ සමග යුද්ධ කරනවා. බිරින් සමග යුද්ධ කරනවා. සමාජය සමග යුද්ධ කරනවා. නිරන්තරයෙන් යුද්ධයක්. මතක තියාගන්න. සතනක්. මේ සතන් භූමිය තමයි මිනිසුන් ජීවත් වෙන්නේ මිනිසුන් අවුලට පත් කරන්නේ මේ සටන තුළ. ඇතුළත පවතින ආව සටන. මේ සටන අවුලවා ගන්න ලබන්නේ ඔබ ළඟම ඉන්න ආව මායාව විසින්. ඔබකට නිදහස ලබා ගන්න දෙන්නේ නැහැ කියලා කියනවානේ. ඔබ හැම විටම ඔබ මොනවා හරි දෙයකට පටවලා මේක තියාගන්න හදනවා කියලා. ඔබ මායාව හඳුනාගත්තොත් තමයි මායාව පරාජය කරන සටන් තියන්න පුළුවන් වෙන්නේ. මේ සටනෙ භාවිතා කරන්න පුළුවන් ආයුධයක් තියෙනවා. ඔබ දෙක් භාවිත කර සාල්දේට කියනවා මම මගේ ආත්ම හැවත් මිත්‍ය සතාත් කියලා. මේ ආයුධය පැත්තකින් තියන්න වෙනවා. ඒ ආයුධය තුළ කවදාවත් සති කියන චෛසිකයක් තිබුණේ නැහැ. ඒ ආයුධය තුළ තිබුණේම මෝහ අහිද කනොත්පත් උද්දච්ච ලෝක දිච්ච මාන දෝසයි සාමච්චරිය කුච්ච පින විද්වේච දිච්ච. අකුසල චෛසික වැඩ මේක. කුණ රැස් කරන කට. දැන් මේකට පැහැදිලිව තියන්න වෙනවා. ඊළඟට තියෙන ශ්‍රද්ධා සති හිරියොත්ත පලෝ බලුවේ සත්‍ය මධ්‍යතා කියලා යහපත් චෛසිකයක්. මේ චෛසිකයන් තිබෙන්න වෙනවා. ඔබේ කුරු රැස්තරේ සතියෙන් නෙමෙයි. සතියෙන් නෙමෙයි. මම මගේ තියෙන ආත්ම හැඟීම. දැන් මෙතෙන්ට මේ වර්තමාන මොහොතක අර ගඟේ වතුර ගන්නවා වගේ වර්තමාන මොහොතේ ඇසෙන් කනින් නාසයෙන් උපදින අරමුණට ඔබ එකඟ වෙන්න වෙනවා. අරමුණට ඔබ යොමු වෙන්න වෙනවා. ඒ අරමුණක් සමග කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ අරමුණේ ඔබ තියෙන්නේ ඔබ ළඟ තියෙන්නේ බාර ගැනීමද ප්‍රතික්ෂේප කිරීමද දෙකම තියෙන්නද බාර ගැනීම නිසාත් මම හැදෙනවා ප්‍රතික්ෂේප කිරීම නිසාත් මම හැදෙනවා ඒ දෙකම තියෙනවා බුදුහාමුදුරුව අල්ලා ගැනීම කියලා. අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දෙයට තමයි බුදු පියාණන් වහන්සේ අනිත්‍යයි කියලා වදාළේ. බාහිර ලෝකෙ නෙවෙයි ඔබේ සිතේ හට ගන්නා දේවල් වලට අර දරුවන්ගේ මනසේ වගේ ස්වභාවිකව වැඩ කරන්න ඉඩ දෙන්න. කියනකට කියනවා ළමා මනසට යන්න ඕන කියලා. කියන්නේ ශරීරයෙන් අපිට ළමෙක් වෙන්න බෑ. නමුත් ළමා මනසේ ක්‍රියාත්මක භාවයක් තියෙනවා. මම සමහර ධර්ම දේශනාවලදී මේක වචනයක් කියලා තියෙනවා. ඒ ඇක්ටි වෙන නැති වෙන මුකුත් කුණු සංගවා ගන්න නැති මනස භාවනාත්මකයි. මේ භාවනාත්මක මනස හුරු කරන්න වෙනවා. එතකොට එහෙමනම් පස්සේ ගන්න තියන්න බෑ අම්බයක්, එතනම ඉවර කරන්න වෙනවා. කෙනෙක් අතින් අපට වරදක් සිදු වුණා නම් ඒකට අනුකම්පා කරන අරුණාම එකට එක කරන්න යන්න බෑ මේ ධර්මතාවයේදී. අර අර සක්කෝ උජුත සූජුත සෝචුත අස්සගෙන ගත ලක්ෂණ ඇති වුණාම තව කරන්න බෑ. මේ මොකක්වත් නැතුව නපුරුකම්, අහංකාරකම්, කුලවත්කම්, ධනවත්කම්, ලොකුකම් මේ සියල්ල ඔළුවේ තියාන තමයි අපේ කට්ටිය භාවනා කරන්න වාඩි වෙන්නේ. අපිට හොතර තේරෙනවා. ඒ වගේ සුද්ධලින් දිහා බැලුවාම මොනවා දැනගෙනද මේ භාවනා කරන්න හදන්නේ. එහෙම කරන්න ගියාම ඊට පස්සේ නැතිත් මමත්වයක් තව හට ගන්නවා. අපි අවල් තැනට යන්නේ මේ තැනට යන්නේ. එතන භාවනා දෙන්නේ අතන හොඳ නැහැ. ඊට පස්සේ ඒවත් වෙනවා. එදාට භාවනාව පිළිතලා සමාධියක් හැදිලා තව මොන මොනවද තේරෙනවා කියලා. මේ සියල්ල පුතක් ඥානයට අහංකාරය සඳහා ආදරණ බවට පත් වෙනවා. ඔව් වෙන වෙනත් අහංකාරයක් හදා ගන්නවා බාහිර සමාජය වෙනුවට වෙනස් පැත්තකින්. ලස්සන වචනේ ඔබට මතක් වුණා නම් තේරුම් ගන්න. අහංකාරය සිංහලට තමයි මේක මෙහෙම තියෙන්නේ. හැබැයි ඉතින් ඒක පාලියෙන් අර්ථ ගන්නවල බලපුවාම මම කරගැනීම අහංකාරය කියලා කියන්නේ. ඒ කියන ළමා කාලේ නැති වුණ දෙයක් දිගින් දිගටම මම කරගන්න පටන් ගත්තායි තමයි මම මේ කුණකොඩවල් එක්ක රැස් වෙන දුකට පත් වෙලා ඉන්නේ. ඒ ප්‍රතිඵලය තමයි පුංචි සකතක් ලැබෙන අතර විශාල ජරා මරණ ගොඩකට උරුමකම් කියන්නේ සිද්ධ වෙන එක. එහෙනම් දැන් අහංකාර වීම භාවනාව නොවේ. අහංකාර වීම යෝනිසෝ මනසිකාරය නොවේ. අහංකාරය මම බවට පත් කරගන්නේ. මම බවට පත් කරගන්නේ මොනවද? ඒ මොහොතේ ඇසෙන් කනෙන් නාසයෙන් ගන්නා වූ අරමුණු සමග ගැටිලා කැමැති අකමැති ආකාරයෙන් බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම. ලෝභය ඇතිවෙත ලෝභයයි මම, ද්වේෂය ඇතිවෙත ද්වේෂයයි මම, බය ඇතිවෙත බයයි මම, පරාජයට අකමැත්ත ඒකයි මම, ත්‍යාගග්‍රහණයට කැමැත්ත ඒකයි මම. ඕනෑම දෙයක්. ඒ මොහොතේ තියෙන දේ නිත්‍ය වුණා නම් එතන ඉන්නවා මම. මම කිසිවිටකත් පරාජය ලබන්න කැමති නෑ. ඒ නිසා ඔහු ප්‍රචණ්ඩත්වයේ උදාහරණ ජයග්‍රහණය සඳහා. මෙන්න මේක තීදනය හද කරතානිය. මේ ඇති වෙන දේ නැති වෙනවා නම් මොකද වෙන්නේ? ඇති වෙන දේ නැති වෙනවා නම් ශ්‍රේෂ්ඨ නොවි නැති වෙනවා. දැන් එතන අර ගලන ගඟ වක්කලමක් නැහැ. නතර වෙන්නේ නැහැ. එන දේවල් වතුරත් එක්කම පහළට යනවා වගේ හට ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන ඉස්සේම නැති වෙනවා. භවනා කරන්න අතුල. එතකොට මොකද සිදු වෙන්නේ? අතීතෙන් ආපත වර්තමානයේ තේවි වර්තමානයේ අනාගතයේ පිටුරු නොවි ශේ වේවි. කියන්නේ ශේෂ වීම නතර වෙනවා. මේ සත්‍යයන් සිදු වෙන්න කෙනෙක් ගාව සක්කාය විච්ඡය යනු. කෙස්වලම නොයන දත්තල තියෙන දෙයක් නෝ. අසකන නාසය දිවසට අරමුණු ගැනීමේදී. ඒ අරමුණ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් බෙදාගෙන ඒක මම කොට ගැනීම බව. සක්කාය යනු පංචස්කන්ධය තමයි. පංචස්කන්ධය යනු චිත්තයික ස්වභාවයක්. ශරීරය නෙවෙයි ශරීරයක් සිතින් ගන්න පුළුවන් නෝන. එතකොට විච්ඡි කියලා කියන්නේ නවත්ත ගන්න එක. හරිද කියලා. සක්කාය විච්ඡි කියන්නේ නවත්ත ගන්න එක, තල්ල ගන්න එක. ඉතින් අල්ලා ගන්න නැත්නම් නැති වෙනවා. එතකොට සක්කාය විච්ඡියක් නැහැ. මේ අල්ලා ගන්න නැත්නම් නැති වෙන එක තමයි අල්ලා නැගීම තුලින් කරන්න ඕනේ. එතකොට තමයි කාමරාග ව්‍යාපාද හට ගන්නකොට වැඩෙන එක වෙනුවට තුනීවීම ආරම්භ වෙන්නේ. මේ තුනීවීම ආරම්භ වුණාම ටිකෙන් ටික ටිකෙන් ටික උට වැඩි නැත වෙනුවට ශේවීම ආරම්භ කරන්න. මෙන්න මේ තෝක තෝක අංකනේ කනේ කියන වචනේ හිතෙන් පරිහරියන්නේ මතක තියාගන්න. ටිකෙන් ටික ඇසට කනට නාසයට හම් වෙන ඕනෑම ස්වනයක් ස්වනයක් පාසාම මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවද? එහෙනම් එතන නිත්සුත එතන භාවනාවක් නෙවෙයි. අල්ලා නොගෙන ඉන්නක දිනු සිහිය දිනු කරගන්නවද? ඇති වුණ දේ නැති කිරීම තුළින් අනාගත ඵලි ගැනීමකට අනාගත ප්‍රතික්‍රියාවකට නොයා නිමාව සමිස්වන්නේනවා. අර හැදුන කොටස් ආපහු කුණු බැහැර වීමට යන්නේ මෙන්න මේ කාරණය තුල. මේක ධර්මස්වණී කිරීම තුළින් තේරුම් ගන්න, තේරුම් ගැනීම තුළ ඔබට ඔබ අපිරිසුදුම හැටි තේරෙවි. ඒ අපිරිසුදු වීම තුළ නිච්චකාත්ම නම් වූ අහංකාරය තියෙන බව තේරෙවි. අහංකාරයෙන් නිවන් ලබන්නට බැරි බව සහ ඒක පිරිසුදු කරගන්න බැරි බව තේරුම් ගන්න ලැබේවි. අහංකාර නොවීමටයි භාවනාව කියලා කියන්නේ. එතකොට සිතේ හටගන්නා වූ ඇති වුණ දේවල් නැති වෙන තර බලෙන් මොකක්වත් ගන්න ඕන නෑ. අපේ කත්තේ මේ බලෙන් මොනවා හරි අරගෙන භාවනා කරන්න ලැප් වෙනවා. එතකොට මමත්වේ සංගවා ගන්න එක සහ යටපත් කිරීම සිදු වෙනවා. ස්වභාවිකව එන්න දෙන්න එන්න එන දේවල් යන්න අරින්න සංගවා ගන්න නැතුව. නමුත් සත්‍යයන් පරිහරණය කරන්න පුරුදු වෙන්න. ඒක ලවසටම කරන්න පුළුවන් කමක් නෑ. ධර්මයක් දේශනා කළා ධර්මයේ තේරුම් ගන්න වෙනවා තේරුම් ගත්ත පුද්ගලයාට තණ්හා අනුසය ඉතුරු නොනොත් තමයි දුක නැති වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඇති වුණ අනුසයන් දුරු කිරීම සහ අලුතෙන් අනුසයන් ඇති නොකරමින් නිමාවටපත් කරන ක්‍රියාව වර්තමානයේ කරන්න පුළුවන් වෙනවා. සතනකදී හෝ බොහොම කරනවා නම් අන්නේ පුද්ගලයාට මම භාවනා කරන කෙනෙක් කියලා අන්නයට අඳුවන් තියන්න අවශ්‍ය නැහැ. තමන්ගේ තමන් ලබන්නා වූ සැනසීම සංඝං සම්සුන් වීම තමන්ට දැනේ. මේ කාරණා භාවිතා කරන පුද්ගලයන් සමාජයේ සිටිනවා නම් කැලේ හෝ පැවිද්දේ හෝ පාසලේ හෝ ඕනම තැනක. එහෙනම් අද අපි දකින මේ ගැටුම් මෙතරම් සිදු වෙන එකක් නෑ. ඇත්තටම නොදන්නා අහිංසකයන් නැත්තම් ලාබාලාය යොදාගෙන අර සමාජයේ මේ ගැටුම් නිර්මාණය කරන එක ගැටුම් නැති කරන එක විද්‍යුත්න්ත විද්වතුන්ට සුදුසු දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න. විද්වත් කෙනෙක්ගේ තේරුම ඒක නෙවෙයි. ඕනෑම ගැටුමක් ගැටලුවක් සංයමයෙන් සංවරයෙන් විසඳා ගන්නට ක්‍රමයක් දුරු සමයේ තියෙනවා. තෙලපාලි කරුවන් විසඳා ගන්නා අපි එහෙම නැත්නම් උද්ධි සමති කරුවන් විසඳා ගන්නට යනවා වගේ හැම දෙයක්ම අවුලක් බවට පත් කරගෙන අපේ අනුවන ක්‍රම සහ අපේ අසංවර්ධන ප්‍රදර්ශනය කරන එක සුදුසු නැහැ කියන එකයි මගේ කල්පනාව. ඒ නිසා ඊට වඩා ගැඹුරු දහමක් උරුමකම් කියන අය අපි. ඒ ධර්මයේ තුලින් පෙන්වන කායික වාචික මොකද සංවරයට ඊට වඩා පිරිසිහිලා වෙනවා හිලයක් කරගන්න පුළුවන්. ඉන්පසු එවදු මඟක යන අය බවට පත් වෙන්න තෝරන. පත් වෙලා අපිට ඒ තුලින් විසඳුම් හොයාගන්න කල්පනා කරන්න ඕන. එසේ කර ගැනීමට ඔබ හැම දිනාට මේ ධර්ම දේශනාවත් යෝගී වාක්‍යන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.